සත්නාම සිරිවාහේ ගුරු සාහෙබ ජී සොරට මහල්ලා තිජා හරජියෝ තුදනෝ සදා සාලාහි ප්‍යාරේ ජිච්චර කටයන්තර හැ සසා එක්ක පාල කෙන විසර හැ තූ ස්වාමී ජානෝ බරස පචසා සදාසේපායි ගුරක සබද ප්‍රගත්ත හරජියෝ තොදනෝ සදාසාලාහි ප්‍යාරේ ජිච්චර කටයන්තර හැ සසා එක්ක පාල කෙන විසර හැ තූ ස්වාමී ජානෝ බරස පචසා මූඩ මුගද සදාසේ පායි ගෝරක සබද ප්‍රගස්සා හරජියෝ තුමි අපේ දේහෝ බුද්ධයි හරජියෝ පොද විතහ වාරයා සදහි තේරේ නාම විතහ බල ජායි රහාව හම සබද මුවේ සබද මාර ජීවාලේ පායි සබදේ හී මොකත පායි සබදේ මාන පාන නිර්මල හෝවා හාර වස්සයා මාන ආයි සබද ගෝරදාතා ජෙත මාන රත් හරස්යෝ රහයා සමයි සබද න ජාන හැ සේ අන්නේ බෝලේ संसारा हारे रासो न पाया बिरथा जन्म गवाया जम है वारो वारा बिस्ता के कीड़े बिस्ता माहे समाने मन मुख मुगद गुबारा आपे कर वेखा मार्ग लाए पाई तिस बिन अवर न कोई जो तुर लिखिया सो कोई न मिटा पाई करता करे सो होई नानक नाम वसिया मन अंतर पाई अवर न दूजा कोई आपे कर वेखा मार्ग लाए पाई तिस बिन अवर न कोई जो तोर लिखिया सो कोई ना मिटा पाई करता करे सो होई नानक नाम वसिया मन अंतर पाई अवर न दूजा कोई वाहे गुरु जी का खालसा वाहे गुरु जी की फतेह सोरठ महला तीजा हर जियो तुदनो सदा सालाही प्यारे जिचर घट अंतर है सासा एक पाल खेन विसर है तू स्वामी जानो बरस पचासा हम मूड मुगद सदा से भाई गुर का शब्द प्रगासा